සම්පූරිතාපමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වා. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි, සැනෙහවත් වාසනාවන්ත පින්නතුනි, 2024 වර්ෂයේ මුල්ම පොහෝ දින දුරුතු පොහෝ දිනේ වෙනුවෙන් සිල් සමාදන් වීමට බලාපොරොත්තු වන පින්නතුන්, අද දිනේ පුරාම මේ සීල භාවනා වැඩසටහනේ යෙදিলা තමන්ගේ සිත දිනු කර ගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. එනිසා ඔබ බලාපොරොත්තු වෙන විදියට අද දිනේ මේ ආධ්‍යාත්මික සීල කටයුතු බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. By the power of the Tripalgem, the Buddha, Dhamma and Sangha, may your all spiritual goals may be successful. First of all, we are going to observe 8 pieces. Then we offer the Buddha Puja to the Supreme Buddha. And also we are going to practice Sila Anusati Bhavana and Buddha Anusati Bhavana too in the first session in this ceremony. First of all, we are going to observe 8 precepts. For that, we say Namo Tassa 3 times. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියංති බුද්ධං සරණං ගච්ඡාමි, තතියංති ධම්මං සරණං ගච්ඡාමි, තතියංති සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගේත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං අට්ඨංග උපෝසත සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද දින අප මේ සම්බුද්ධ ශාසනයෙහි අපට සිදු කරන්න පුළුවන් උතුම්ම කටයුත්ත සිදු කරන අවස්ථාව. බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන නිවනට ඍජුවම හේතු වන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරන අවස්ථාව. වෙනත් විදිහකින් කියනවා නම් අප සසර බොහෝ කාලයක් සිදු කළා වූ පුණ්‍ය කර්මවල ඉෂ්ට විපාක ආනිසංස භුක්ති විඳින අවස්ථාව. සම්බුද්ධ ශාසනයක් අප ලබන්නේ සසර බොහෝ කාලයක් කළා වූ පින ආනිසංසයක් විදියට. සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙක වුණත් ලෝකේ විවිධාකාරයේ සත්‍යයන් ඉන්නවා. එහෙත් සුගතියේ ඉන්න අය බොහොම අඩුයි. ඒ සුගතියේ ඉන්න අය අතරනොත් මේ බුදුදහම ගැන සිත යොමු වෙන පිරිස ශ්‍රද්ධා සම්පත්‍ය ලැබිච්ච අය බොහොම අඩුයි. එහෙම ලැබුණත් මේ දහම රකින්නට සුදුසු පරිසරය, විවේකය, නිරෝගී භාවය, සුදුසු මානසිකත්වය තියෙන අය ඉතාමත් අඩුයි. අන්නේ ඉතාම අඩු පිරිසට ඔබත් මාත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ ගැන අපට හුඟක් සතුටට පත් වෙන්න පුළුවන්. අන්නේ අවස්ථාව ලැබුවා අවස්ථාව පින්තුනි, අපේ ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න පුණ්‍යමය අවස්ථාවක් විදිහට අප සලකන්නට ඕන. ඒ අවස්ථාව ගත කිරීම තමයි අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම. මෙවැනි ආකාරයක සීලක පිළිදලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම තමයි අපට අපේ ජීවිතෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය. පින්තුනි, අපේ ජීවිතේ අපි කොයි ආකාරයෙන් ගත කළත් ගත කරන දිනයක් පාසා අපි ටිකෙන් ටික වියපත් වෙනවා. අපි දුර්වල වෙනවා. ඒක අපිට වළක්වන්න පුළුවන් කමක් නැහැ. අන්නේ ගතවන ජීවිතයේට, ගතවන කාලයට අපිට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම තමයි හැකිතාක් දුරට මේ වගේ සීලයක පිහිටලා හිත සමාධිමත් කරමින් සමතේ දිනු කරන ගමන් අනිත් පැත්තෙන් විදර්ශනාවට පාදක වෙච්ච සතිපට්ඨානය තුළ අපේ ජීවිතේ පාත්වා ගැනීම. ඉතින් අන්නේ කඩියොත් ඔබ සිද්ධ කරන අවස්ථාව කියලා සලකන්නට ඕන. එනිසා මේ දිනේ අපි පන්සලට ආවම සම්පූර්ණයෙන්ම අපේ මානසිකත්වය සඳහාම යොමු කරලා අපේ කය, වචනය, සිත කියන මේ තුන්දොර මේ සඳහා උපරිම ලෙස අපි කැප කරන්නට ඕන. එහි මූලික ලක්ෂණයක් තමයි අපේ භාෂාව සංවර කර ගැනීම. පුළුවන් තරම් අද දවසේ අඩුවෙන් කතා කරන්න. ඒක තමයි ඔබේ ජීවිතේට ලබා දෙන්න පුළුවන් ලොකුම වටිනාකම. අවශ්‍යම තැනකදී අවශ්‍යම දෙයක් ඒ නිසි ප්‍රමාණයට විතර කතා කරමින් අද දින උපරිම මේ සඳහා තමන්ගේ දෙනට උත්සාහ කරන්න. සමස්ත බුදුදහම කියන්නේ ප්‍රධාන වශයෙන් කුළුණු දෙකක් මත ස්තම්භ දෙකක් මත ගොනු කරන්න පුළුවන්. ඒ තමයි එක පැත්තකින් මෛත්‍රී භාවනාව පාදක කරගත්තු සමතයත්, අනිත් පැත්තෙන් සතිපට්ඨානය පාදක කරගත්තු විදර්ශනාවත් කියන කාරණා දෙක. ඒ නිසා අද දිනේ පුරාම ඔබට දැහැත්තට යම් කිසි කෙනෙක් පේනවා නම් ඒකෙන් අසුභත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉන්න. ඔබට යම් කිසි කෙනෙක්ගේ හඬක් ඇහෙනවා නම් ඒ හඬ ඇහෙන කෙනා සුවපත් වේවා කියන පැතුමෙන් ඉන්නට. ඒ වගේම වර්තමාන මොහොතේ ඔබේ හිත ඊටාම සතිමත්ව තබා ගන්න උත්සාහ කරන්න. මේ වෙලාවේ තමන්ගේ හිතේ ස්වභාවය මොකක්ද කියන හොඳ අවබෝධයෙන් ඉන්න උත්සාහ කරන්න. එහිදී එකාතකින් කම්මසකතා සම්මාදිටියක්. ඒ කියන්නේ තමන්ගේ හිතට අකුසල චේතනාවක් ආවොත් තමන්ට දුක් විඳින්න සිද වෙනවා. තමන්ගේ හිත පිරිසිදු තිමුණුතින් තමන්ට සැප විපාක සතුට සැනසීම ලැබෙනවා කියන මෙන්න මේ අවබෝධයෙන් ඉන්න. ඒක සතිපට්ඨානය. ඒ අතරේදී සතිපට්ඨාන භාවනා තුලත් ඉන්න උත්සාහ කරන විදර්ශනාව තුළ ඒ කියන්නේ අපේ ඇහැට රූපයක් පෙනිලා හඳුනා ගන්න අවස්ථාව, රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාව, ඒක මනෝවිඥාණයෙන් දකින අවස්ථාව, ඒ මනෝවිඥාණයත් හේතු වැඩිකල්ලි මේ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන දැනුමෙන් සිහියෙන් වාසය කරන උත්සාහ කරන. ඔබ සැබවින් ඔබට ආදරේ නම්, ඔබ සැබවින්ම වඩාත්ම ජීවිතයේ සතුටෙන් කාලය ගත කරන්න කැමති නම් මෙන්න මේකයි පින්නතුනි මාවත. එතකොට මෙතෙන්ට අපි විශ්වාසය තියාගත්තු ගමම්ම ඇත්තටම අපේ විශ්වාසය තියනවාද කියලා තමන්ටම බලාගන්න පුළුවන්. මේ සම්මාදිට්ඨිය යුක්තව සම්මා සංකප්පය ඇති වෙච්ච ගමම්ම ඊට ආසන්නම තියෙන කාරණේ තමයි සම්මා වාචා කියන කාරණේ. අර සම්මාදිට්ඨිය සහ සම්මා සංකල්පය ඈත් වෙන පමණට අපි කතා කරන ප්‍රමාණය වැඩි වෙනවා සහ එහි තියෙන සංවර භාවයෙන් එනම අඩු වෙනවා. මෙන්න මේක තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයි. එනිසා සීලය ආරම්භ වන්නේ සම්මා වාචාවෙන්. සම්මා කම්මන්තිට යන ඊට පස්සේ පින්නතුනි. අන්න ඒ නිසා තමන් තමන්ට ආදරේ නම් තමන්ගේ හිතට ආදරේ කරන්න. හිතට ආදරේ කරනවා කියන්නේ හිතට සතිමත් වායකත කිරීම. ඒ සතිමත් භාවය එකතු කරපු මොහොතේම පින්නතුනි අපේ ජීවිතයේ සතුට සැනසීම ලැබෙන ආකාරය අපටම දැක ගන්නට පුළුවන්. එනේ සාද දිනේ ඔබ වෙනුවෙන් මේ සියලු වටපිටාව සකස් වෙලා තියෙන්නේ. එනිසා ඔබට ලොකු වගකීමක් තියෙනවා. මේ පරිසරයේ සංසම් බව රකින ගමන් ඔබත් ඔබේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙනවා. එනිසා මේ පොහොය වැඩසටහන සංවිධානය කරන්න ස්වාමින් වහන්සේලා හුඟක් මේ සමාජය වෙනවා. ඔබට මේ පහසුකම් ටික සලසලා දෙන්නට, මේ පිරිසුදුකම මේ පිළිවෙල ඇති කළ දෙන්නට ස්වාමින් වහන්සේලා බොහොම වෙහෙස මාන්සල වැඩ කරනවා. ඒ නිසායින් ඔබෙන් බලාපොරොත්තු වන එකම දේ තමයි ඔබ මේ කටයුත්තෙන් උපරිම ප්‍රයෝජන ලබයි කියන කාරණය. පින්නතුනි අප මුලින්ම සිදු කරන්නේ සීලයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සහ සීලානුසුති භාවනා වැඩීම. සීලය කියන එක අවස්ථා තුනකින් බුදුදහම තුළින් අපට දකින්නට පුළුවන්. එකක් තමයි සාමාන්‍ය සමාජගත ජීවිතයේදී තියෙන සදාචාරවත් බව, මොරලිටි කියන එක, මොරල් කණ්ඩක් කියන එක. ඕනෑම සමාජයක පිරිසක් මේ විනයවත් බව, ආචාර සීලී බව කැමති අගය කරනවා. විශේෂයෙන්ම අපේ කතාව අපේ හැසිරීමත් පවත්වන අවස්ථාවේදී අනිත් අයගේ අදහස් වලට ගරු කරලා අනිත් අයට අපහසුවක් නොවන විදිහට අපේ ජීවිත පවත්වා ගන්න එක. මේක කර්මයේ විශ්වාස නොකරන කෙනෙක් වුණත්, නැවත භවයක් විශ්වාස නොකරන කෙනෙක් වුණත් මෙන්න මේ ලක්ෂණයට කැමති. ඕනෑම කෙනෙකුට ස්වාධීනත්වයක් තියෙනවා, ආත්මගරුත්වයක් තියෙනවා, නිදහසක් තියෙනවා. අන්න ඒ දෙයට බාධා නොවන විදිහට අපි ඕම් සමග කටයුතු කිරීම. මේක නූතන මනෝවිද්‍යාවෙන් දක්වනවා self regulation කියලා. ඒ නිසා මෙන්න මෙතනින් අපි සීලය ආරම්භ කරනවා. මෙතනින් ආරම්භ කරන සීලය බුදුදහමේ තවත් ඉදිරියට යනවා. ඒ තමයි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි තියෙන පින්කමක් විදියට තියෙන සීලය. ඒක එකතකින් මේ ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කරන්නට විශේෂයෙන්ම මරණින් මතු ජීවිතයේ සුගතිගාමි වෙන්නට හේතු වෙනවා. මොගලන් මහරහතන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී දිවි ලෝකෙට වැඩම කළා. ඉරිදි බලයෙන්. ඒ වැඩම කරපු බොහෝ අවස්ථාවලදී මනස රෝගී ඉඳලා සුගතිගාමි වෙච්ච අය මුණ ගැහුණා. ඒ සුගතිගාමි වෙච්ච අය බොහෝ විට කියපු කාරණයක් තමයි අපි මනුස්ස ලෝකයේදී සිල්වත් කාලය ගත කළා. විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කළා. ධාර්මිකව ධර්මම් පෝෂණය කළා. අන්නේ ආනිසංසෙ විදියට අද අප දිවි ලෝකෙ ඉපදෙලිනවා කියලා. ධර්මයේ සඳහන් කරන්නේ සුගතිගාමි වෙන්න තියෙන ප්‍රධානතම කාරණයක් තමයි සිල්වන්ත භාවය කියන එක. ඒ වගේම තේනතුනේ මේ ජීවිතය ගත කරනකොට විශේෂයෙන්ම පංචශීලය පාදක කරගෙන ගත කරන ජීවිතය. මෙන්න මේ තුලින් තමයි සමාජගත ජීවිතයේහි විශ්වසනීයත්වයේ ගෞරවය අන්‍යෝන්‍ය සුහදතාවයේ දිනු වෙන්නේ. පංචශීලය ආරක්ෂා කරන ප්‍රමාණයට තමන්ට තමන් ගැන හිතනකොට පසුතැවිලි හුඟක් අඩුයි. ඒ වගේම තමන්ට වැඩිපුරම ගරු කරන්නේ කවුද? ළඟින් ආශ්‍රය කරන අය. ඔබේ ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, දරුවන්, සහෝදර සහෝදරියන්, ඔබේ අසල්වැසියන්, ඔබත් සමග එකට කාර්යාලයේ වැඩ කරන අය, මෙන්න මේ අය තමයි ඔබට වැඩිපුරම ආදරය කරන්නේ. ඇයි ඔබ ගැන දන්නවා? ඇතැම් විට පිටස්තර කෙනෙක් ඔබව නොසලකා හරින්න පුළුවන් ඔබ ගැන දන්නේ නැති අය. නමුත් සිල්වන්ත කෙනාගේ ගුණය නිසා ළඟවීම ඔහුට කැමති. අප බොහෝ විට යන්නේ ඈත දුර පැහැරාගේ හිද්දී නගන නේද? ඇතැම් විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට තියෙන පහසුකම් අනුව දුර බැහැර ඉන්නාගේ හිත දිනා ගන්න හුඟක් මහන්සියක් දරනව නේද? හැබැයි අපේ ළඟම ඉන්න කෙනා අහිමි වෙන ඔබ හොවිට. අර කියන් පහන් කනුව මුල අඳුරයි කියලා. ඒ පහනෙන් ඇතැම් විට ඈතට ආලෝකය දෙනවා පහන් කනුව මුල අඳුරයි නේද? පින්තුනේ සිල්වන්ත භාවයෙන් ලැබෙන ප්‍රධානතම දේ තමයි අපව තේරුම් ගන්නේ, අපට ගරු කරන්නේ, අපට ආදරය කරන්නේ අපත් එකකට ළඟවෙන්නේ. එයා එන්නෙන් අපට ගරුත්වය වැඩි වෙනවා. ඒක පින්නතුනේ මේ ශාරීරික සම්බන්ධයක් විතරක් නෙවෙයි. අපේ රූප සම්පන්නිය, අපේ ධනය, අපේ රැකියාව, අපේ වෙනත් කුසලතාවයත් එක්ක තියෙන ගනුදෙනුවක් නෙවෙයි ඒක. සම්පූර්ණයෙන්ම අපේ ගැන තියෙන විශ්වාසනීයත්වය, අපේ සදාචාරවත් බව එක්ක එකට බැඳිච්ච දෙයක්. අන්නේ බැඳිච්ච දේ තියෙන ලක්ෂණය තමයි අර රූප සම්පත්තියෙන් බැඳෙලිනට වඩා ඒක බොහොම ශක්තිමත්. අපේ රූපයෙන් එකට බැඳෙලිනකොට ඒ රූපය පොඩ්ඩක් වෙනසක් වෙච්ච ගමන අර තියෙන ආදරේ කරුණාව අඩු වෙලා යනවා නේද? එතැන් මෙතන හොඳට ලස්සනට ඉන්න කාලේ මුගක් ආදරේ අපිත් එක්ක ඉන්නයි. හැබැයි ටිකෙන් ටික රූපය වෙනස් වෙනකොට බැරි වෙලාවත් අනතුරක් වෙලා ශරීරයේ කොටසක් යමයින් කරන්න උනොත් මූණේ කෑල්ල ඇහි කොටස අයින් කරන්න උනොත් එතැන් මෙතන අර තිමිච්ච ආදරේ සෙනෙහස එතැන් මෙතන අඩු වෙනවා. නමුත් මේ සිල්වන්ත භාවයත් එක්ක තියෙන බැඳීම පිනුතුණි අර විරූප සම්පත්තියේ ලස්සනට හිටිය කාලයට වඩා අපිට අපහසුතාවයන් ඇති වෙච්ච කාලෙදී එයා අප ගැන ආදරය වැඩි වෙනවා. ඒක ඇති වෙන්නම වෙන මේ චරිත ලක්ෂණත් එක්ක අන්නේ මූලික පදනම තමයි පංචශීලය කියලා කියන්නේ. ඒ නිසා සමාජයට දෙන්න පුළුවන් ලොකුම අභේදානය තමයි පංචශීලය ආරක්ෂා කිරීම. සමාජයට කරන ලොකුම මෛත්‍රිය තමයි පංචශීලය ආරක්ෂා කිරීම. ධර්මයේ නිසා සඳහන් කරන්නේ සිල්වන්ත කෙනා අභයන්දේති, අවේරන්දේති, අභ්‍යාපජන්දේති කියලා. ඒ කෙනා සමාජයට අභේදානය දෙන කෙනෙක් වෙනවා. දැන් බලන්න කෙනෙක් සොරකම් කරන්නේ කියලා අපි දන්නවනම්, යම් කිසි කෙනෙක් බොරුවක් කියන්නේ කියලා දන්නවනම්, යම් කිසි කෙනෙක් සත්‍යකට හානියක් කරන්නේ කියලා අපි දන්නවනම්, අපිට යාගෙන කොච්චර විශ්වාසයක්ද, කොච්චර නිර්භයතාවයක් ඇති වෙනවද? ඒ වගේම බලන්න යම් කිසි කෙනෙක්ගෙන් ඒ දේ කඩ වෙනවනම්, යම් කිසි කෙනෙක් ඕන වෙලාවක වෙන කෙනෙක් කොට හානියක් කරන්න බලාගෙන ආයුධයක් ළඟ තියාගෙන ඉන්නවා කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? අපිට බය එන්නේ කොයි වෙලාවක හේන්ද ගිහිල්ලා ආයුධය එළියට ගනිද කියලා බය එන්නේ. කොච්චර බයෙන්ද බලන්නේ? දැන් මේ රටේ වුණත් ආයුධයම නීත්‍යානුකූලව පාවිච්චි කරන්න පුළුවන් නේද? දැන් ඔබත් ඉන්නේ එකට ඉන්න කෙනෙක් නිතර ආයුධයක් ළඟ තියා කියලා ඔබ දන්නවනම් ඔබට නිකන් බය නේද? කොයි මොහොතේක එළියට ගනිද කියලා ඔබ දන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් සොරකම් කරනවා නම් අපිට කොච්චර බයද නේ? කොයි මොහොතේ අපේ දේ එයා අරගනිද කියන අපිට ලොකු බයක් හිතේ තියෙනවා. යම් කිසි කෙනෙක් බොරු කියනවා කියලා අපි දන්නවා නම් අපිට එයාගෙන තියෙන විශ්වාසනීයත්වය කඩ වෙනවා. යම් කිසි කෙනෙක් පිනතුනේ මෙන්න මේ දුර්ගුණ වලින් මිදලා සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම් අපිට එයාගෙන ලොකු ගෞරවයක් ආදරයක් ඇති වෙනවා. විතරක් නෙවෙයි අපට නිදහසේ සැනසෙල්ලේ ජීවත් වෙනට එක හේතු වෙනවා. බාහිර සමාජයෙන් ඒ වගේ සැනසීමක් අපට ලැබෙනවා වගේමයි අප තුළත් මේ ගුණාංග තියෙනකොට අපිනුත් පින්නතුනේ සමාජයට ලොකු සැනසීමක් උදා වෙනවා. අන්නේ සීලය ගැන අපි සිතන්නට ඕන. මේ කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා සීලය යන ප්‍රමාණය එකමනක් නෙවෙයි බුදුදහමෙහි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුරත් සීලය විස්තර වෙනවා. මෙන්න මෙතන තියෙන සීලය පිනතුණු උසස් සීලයක්. මේ සීලය සමාධි සම්මතනික සීලයක්. මේ සීලය සීලේ නවතින්නේ නැහැ. ඒ සීලය ගැන හිතලා සිත සමාධිමත් කරගන්න භාවනාවක් වෙන එක. ඒ විතරක් නෙවෙයි සීලය ප්‍රඥාවත් එක්ක එකට මුසු වෙච්ච සීලයක් වෙනවා. එකාතකින් අනිත් අත සෝදනෝ වගේ සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයන් පිරිසුදුනවා කියලා සඳහන් කරනවා. භාගතුන් වහන්සේ මහා පරිණාන සූත්‍රය දේශනා කරන අවස්ථාවේ ඒක එක දවසක දේශනාවක් නෙවෙයි මාස ගණනක විස්තරයක් මහා පරිණාන සූත්‍රය දේශනා කරනවා. උන්වහන්සේ කුසිනාරාව කරා යන වැඩම කරන ගමනේදී තියෙන සීලම සිදුවීම් ඒ සූත්‍රය තුල දැක්වෙනවා. මේ සූත්‍රය තාම පැහැදිලිව දැක්වෙනවා මේ සීලය සහ ප්‍රඥාව කියන දෙක බුදුහාමුදුරුවෝ කොයි තරම් අගය කළ තියෙද කියලා. බුදුදහමේ උසස්ම සීලය කියලා කියන්නේ දික්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන අවස්ථාව. අර මුලින් සදාචාරවත් ජීවිතෙන් ආරම්භ කරපු මේ සීලය කම්මසකතා සමාධිතෙන් තවත් තහවුරු වෙලා දර්ශන සම්පත්තියෙන් නැත්තම් හේතුඵල ධර්ම දකින්න නොනින් වඩාත් මේක ශක්තිමත් වෙන්නට ඕන. ඒ කොහොමද? ඒ තමයි සැබවින් මගේ ජීවිතේ සිදුවන යථාර්ථය සැබෑ සිද්ධිය ධර්මයට අනුව තේරුම් ගැනීම. අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හයත් ඒ ඉන්ද්‍රිය හයට පාදක වෙන යොමු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ අරමුණු හය. හැම වෙලාවෙම පින්නතුනි අපේ තියෙන කර්ම ස්වභාවයට අනුව අපේ කර්මය අවිද්‍යාව, ආහාර මේ ආදී හේතු ගණනාවක් පාදක කරගෙන හැම මොහොතෙම අපේ මේ ශරීරය අපි යාවත්කාලීන කරගන්න අලුත් කරගන්න. අන්න ඊට සාපේක්ෂව හැම මොහොතෙම මේ ආයතන සකස් වෙනවා. මොනවද ආයතන කියලා කියන්නේ? ඇස කියන එක ආයතනයක්, කන කියන එක ආයතනයක්, නාසය, දිව, ශරීරය, මනස මෙන්න මේ ආයතන පිනතුනි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ එක ආයතනයක්වත් පින්නතුණි දකින්නට බෑ. මේවා අනිදස්සනයි කියලා කියනවා. ඉන්විසිබල්. මේ එකක්වත් දකින්න බෑ. අපිට දකින්න පුළුවන් එකම ආයතනේ තමයි බාහිර ආයතන වලින් රූප ආයතනේ විතරයි දකින්න පුළුවන්. අපට කන කියන රූප ආයතනය ඒක පිනුදුනි සැබ වෙනුයි ශරීරයත් එක්ක එකක්. ඒක රූප ආයතනයට ආයත් වෙන්නේ ඒක සෝත ආයතනය නෙවෙයි. සෝත ආයතනය කියන්නේ මේ භෞතික කන පාදක කරගෙන තියෙන ඇසීමේ ශක්තිය, the ability of hearing කියන එක. ඒක පේන දෙයක් නෙවෙයි. ඇස කියන එකේ වර්ණ රූපේ පේනවා, නමුත් චක්කු කියන ආයතනේ පේන්නේ නැහැ. එතකොට මෙන්න මේ ආයතන හැම මොහොතෙම හේතු නිසා හටගෙන ඊට සම්බන්ධ වෙන ආයතන අනුරූපව බාහිර ආයතන ඒ සඳහා නැඹුරු වෙනවා. එතකොට මෙන්න මේ ආයතන වලට අභ්‍යන්තර ආයතන වලට සාපේක්ෂව තමයි බාහිර ආයතන නැත්නම් බාහිර අරමුණු ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ හැම දෙයක්ම අවුත්වා සම්බුතං පොත්වා නබවිසති කියලා කියනවා. ඒ වේක දිගටම සංතතියක් වශයෙන් පවතින දේවල් නෙවෙයි. හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. ඒ වගේම තවත් තියෙන විශේෂත්වයක් තමයි ඇස රූපේ චක්කු විඥාන ආදී මේ විපාක මට්ටමේ අවස්ථාවේදී අපට කිසියම් විදියක වර්ණ රූපයක් අපේ හැට පදිත වෙනවා. වර්ණයක් අපි ගන්නවා. හැබැයි ඒ වර්ණ රූපය කුමක්ද කියලා හඳුනා ගන්න අවස්ථාව වෙන විට ඒ මුල් විපාක මට්ටමේ ස්කන්ධ දෙක නිරුද්ධ වෙලා ඒක පාදක කරගෙන හට ගන්නා වූ සංඥා වේදනා දෙක මන ආයතනයෙන් මෙනෙහි කිරීමක් වශයෙන් අපේ මනෝවිඥාණයෙන් තමයි තේරුම් ගන්නේ. එතකොට අපි යමක් මනෝවිඥාණයෙන් තේරුම් ගන්නවා කියලා කියන්නේ අර මුලින් තිබෙච්ච චක්කු සෝත ගාන ජීවහා කාය ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේ ආයතන මෙන්න මේ අරමුණු මෙන්න මේ ඉන්ද්‍රිය නිරුද්ධ වෙච්ච මොහොතක අපේ මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්න එකේ අවස්ථාව. මෙන්න මේක තමයි පින්වතුනි බුදුදහම ඔස්සේ අපට ලබා දෙන දර්ශනය. මෙන්න මේ දර්ශනය යම් කෙනෙකුගේ සුතම ඥාණයෙන් අසහා දැනගත්තනම් ඔහුට මාර්ග දෙකක් විවෘත වෙනවා. හොඳට අහගෙන ඉන්න පින්වතුනි මේ කියන කාරණා හැම කාරණාවක්ම අපට වැදගත්. නිදිමත වගේ වෙනවා නම් පොඩ්ඩක් නැගිටලා සක්මන් කරමින් හරි ඉන්න. නැත්තම් වතුර ටිකක් පීන හරි ඉන්න, මූණේ වතුර ටිකක් ගාගෙන හරි ඉන්න. මේ වැදගත්ම කාරණා ටිකක් අපට මේ කියන්නේ ඔබ මේකෙන් ප්‍රයෝජන ගන්න දක්ෂ වෙන්න. පින්වතුනි මෙන්න මේ දර්ශනය අපට ලැබිච්ච ගමන්ම අපට මාර්ග දෙකක් විවෘත වෙනවා. මොකක්ද මේ මාර්ග දෙක ප්‍රධාන වශයෙන්? එක සමත පූර්වංගම විදර්ශනාව නැත්නම් විදර්ශනා පූර්වංගම සමතය. ඔබ සසර හුඟා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දිනු කරන් ආපු කෙනෙක් නම් ඔබට වැටහෙනවා මේ පැත්තම වැඩිපුර මෙනෙහි කිරීම හොඳයි කියලා. ඉක්මනටම අවිද්‍යාව දුරු වෙනවා කියලා ඔබට දැනෙනවා. ඒ දැනෙන්නේ ඔබ සසර ශ්‍රද්ධා විරියාදී ඉන්ද්‍රිය ධර්ම හුඟා දිනු කරන් ආපු කෙනෙක් කියන එක විශේෂයෙන් පඤ්ඤා ඉන්ද්‍රිය දිනු කරන් ආපු කෙනෙක් කියන එක ඒකින් කියන්නේ. අන්නේ පඤ්ඤා ඉන්ද්‍රිය දිනු කරන් ආපු කෙනාට වැඩිපුරම පහසුව තමයි මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන විදියට තියෙන මෙන්න මේ කරුණ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කිරීම තුළින්ම ඒ විදර්ශනාව තුළින් මේ තැනැත්තා හිතේ සමාධිමත් බව ඇති කර ගන්නවා. ඒකට කියන්නේ සමත පූර්වංග විදර්ශනාව කියලා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා එයා එච්චරම ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි අංශ ප්‍රමාණයකට දිනු කරලා එයාට වැටහෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාව. ඒ තැනැත්තාට ඉස්සෙල්ලාම මෙන්න මේ සීලය මේ දර්ශනයත් එක්ක මෙන්න මේ සීලය හමු වෙනවා. අන්නේ සීලය තමයි මොකද්ද? අර ආරසිංහ මාර්ගයේන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ කාරණා තුන. වෙනත් විදියකින් කියනවා නම් ආජීව අට්ඨමක සීලය. ඒකෙන් කියන්නේ ආජීව අට්ඨමක සීලය අනිවාර්යෙන් සමාදන් වෙන්න හෝ දැනගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. මේ දර්ශන සම්පත්තියත් එක්ක අපට නිවන් මඟ මුණ ගැහුණා නම් අපේ ආජීව අටමක සීලය සමාදන් නොවන ආජීව අටමක සීලෙන් නොදැන හිටියත් අපේ ඇතුළත් වෙන්නේ අපි පිවිසෙන්නේ ආජීව අටමක සීලයට. ඒ මොකද්ද? අර මුසාවාදා සීකාවදේට පස්සේ පිසුනා වාචා, පරුසා වාචා, සංකප්පලාපා, මිච්ඡා ආජීවා කියන කාරණා ටික. මෙන්න මේ කරුණුවට ඔබේ ජීවිතයේට දැනිලා තියෙනම් ඔබේ ජීවිතය තුලින් ක්‍රියාත්මක වෙනවන් නම් හොඳට විමසලා බලන්න. මේ අතරුණුත් විශේෂ දෙයක් තමයි සම්පප්පලාපා වේරමණී සීකාපදං සමාදියාමි. මේ සීල පද වලින් අමාරුම එක පේනතුනේ. මේක සරල නැහැ. ඔබ හරියට රේල් පීලි දෙකක් උඩින් තිබ්බ කෝච්චි පෙට්ටියක් වගේ ඔබට ආයි හැරෙන්නවත් බෑ. ඔබ ලස්සන නිවන් මගේ කොහොම බොහොම උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසාකිව විදියට ඔබ මෙන්න මේ නිවන් මඟ තුල ඔබ ලස්සනට රේල් පීලි දෙක උඩ තිබ්බ වගේ ඔබ ලස්සනට ඉදිරියට ගමන් කරන්න පහසු වෙනවා. ඔබට අවශ්‍ය කිසිම දෙයක් කතා කරන්න බැරි වෙනවා පින්නතුනි. හිතනවත් බැරි වෙනවා. ඒ තරම් වටිනා දෙයක් ඔබට ජීවිතේ මුණ ගැහෙනවා. මහා දර්ශනය මේ නිවන් මඟ කියන මහා සුවිශාල ප්‍රාසාදයේ සුතමේ ඥාණයෙන් අසා දැනගන්නකොට අපට වෙන කිසිම පැත්තකට හැරෙන්න හිතෙන්නේ නැහැ පින්නතුනි. මේ තරම් මහා නිධානයක් මහා වස්තුවක් අපට තිබිද්දී ආයි වෙන දේවල් කතා කරන්න තියා හිතන්නවත් බෑ වෙනතනින්. ඊයේ දෙය සඳහා විතක ਵਿਚාරවත් නොවන මට්ටමට තමන් ඊට පස්සේ අර සීලේ පිළිතලා සමාධිය වඩනවා. වචනෙන් බාහිරට යන විතරක් නෙවෙයි. වචනෙන් යන්න කලින් ඒකේ මුල් අවස්ථාව තමයි විතක ਵਿਚාර කියලා කියන්නේ. ඒ කියන්නේ විතර්කණය කරනවා, ඒ කියන්නේ ਵਿਚාරය යෙදෙනවා මනසින්. අපි කියන්නේ හිතෙන් කතා කරනවා කියලා. අන්නේ හිතින් කතා කරන මට්ටමේ ඒ නීවරණ මට්ටමෙන්ම මේක දුරු වෙන මට්ටමට සමාධි සංවර්ධනික සීලයක විදියට මෙන්න මේ සීලය සමාධියක් කරාම යොමු වෙනවා. අන්නේ ඒ සමාධි මැද හිතින් සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථා භූතං අජානාති කියපු විදියට ඒ සමාධි මැද සිතින් අර තමා කලින් සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු මෙන්න මේ යථාර්ථය තමන් නොනින් මෙනෙහි කරනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ගමනේ යන්න නම් එකාතකින් අපි හොඳට සුතමේ ඥාණයෙන් මෙන්න මේ දර්ශනිය අසා දැනගන්නට ඕන පින්නතුනි. මේක කලබල වෙලා දුවන ගමනක් නෙවෙයි. මේකේ ආරම්භයේදී මෙන්න මේක ඉතාම පැහැදිලිව තේරුම් ගන්නට ඕන. තේරුම් ගන්න විතරක් නෙවෙයි. ඒ තේරුම්ගත්තු දේ ජීවිතයෙන් ක්‍රියාත්මක කරනකොට අපේ ජීවිතය අප සිදු කරන අනිත් සීලම දේවල්ට වඩා ඉක්මනින්ම පහසුවෙන්ම තමන්ට ජීවිතයේ සතුට සැනසීම ලැබෙනවා කියන විශ්වාසණියත්දේ නැත්තම් බුදුහාමුදුරු දේශනා කරු මේ ධර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය නැත්තම් සද්ධාති තථාගතස්ස බෝධීන් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ මේ තථාගතත්වයේ පිළිබඳව විශ්වාසණියත් ඇති වෙනවා. පින්නතුන අදාබට ධර්මඥානෙ අඩුවක් නැහැ. අපිට හුඟා ධර්ම කරුණු අපි දන්නවා. කොච්චරනම් අහනවද අපිනේ? කොහෙරි බණක් තියෙනවා කියලා දැනගත්තොත් ගිහිල්ලා අහනවා. ධර්මය අහන හරිම කැමති. ධර්මය දැම් කරනවා තේරුම් අරගෙන තියෙනවා. හැබැයි පින්නතුන අපේ කාඩුවක් තියෙනවා. ඒ මොකද්ද? මේ ධර්මයේ පිළිපදිනකොට අපේ ජීවිතය කරන අනේ සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම පහසුවෙන්ම මේ ජීවිත කාලය තුළදීම සාන්දෘෂ්ටි වශයෙන් අකාලික වශයෙන් තමන්ට ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසනීයත්වය අපේ අඩුවේ පේනද නැහැ නෙවෙයි අඩුවේ අන්න ඒ නිසාම තමයි අපේ වීරිය අඩු ගතිය තියෙන්නේ. අන්නේ වීරිය වැඩි වෙන්නේ ශ්‍රද්ධාව හරියට පිළිහිටියා නම්. ඒ ශ්‍රද්ධාවත් එක්ක ඇතිවන වීරිය ගැන සඳහන් කරනවා මේ සම්මස්නහර ඇට ඇට මිදුළු කරා විනිවිද යනවා කියලා. පින්නතනේ ඔබ දැනගත්තොත් යම් අවස්ථාවක වටිනාම ධනයක් කිසියම් තැනක තියෙනවා කියලා. ඔබේ ජීවිත කාලයට විතරක් නෙවෙයි මුළු සසර ගමනටම හේතු වෙන ලොකු මහා නිධානයක් තැනක තියෙනවා. ඒක ඊටාම ලිහිසියෙන් ගන්නත් පුළුවන් කියලා ඔබට දැනගත්තොත් ඔබට ආරංචි වෙනවා තියෙන්නේ. මොකද කරන්නේ ඔබ? නිදා ගන්නවද? අනේ මට නිදිමත එකල ඉන්නවද ඔබ? අනේ අද සීතලයි මට නෑ යන්න බැහැ කියලා. මොනවා තිබුණත් පින්නතුනි ඇඳගෙන ඉන්නේ ඇඳුම් පිටින් දුවලයි නේද? අර නිධානය ගන්න. ඇයි ඒක ගත්තොත් මේ ජීවිතේ වෙන කිසිම දෙයක් ആയി හරියම්බ කරන්න ඕනේ නැහැ. මේ ජීවිතේ විතරක් නෙවෙයි මුළු සංසාර ගමනටම කිසිම දෙයක් හම්බ කරන්න ඕනේ නැහැ. ඒ නිධානය ඔබට ගත්තොත් ඔබට ඒකෙන් යැවෙන්න පුළුවන් කියලා දැනගත්තොත් ඔබට අවුවද වැස්සද ඇඳුම ලස්සනද කිලිටිද වාහනයක් තියනවද වාහනේ හොදන්න ඕනද නැද්ද ඒ කිසිම කතාවක් ඔබට නැහැ. ඔබ වහා මේ සඳහා ක්‍රියාත්මක වෙන්න. අන්න ඒ වගේ පින්තුණි අපටත් මේ ධම පින්තුණි මෙන්න මේකයි සැබෑ නිවන සැනසෙන මාවත කියලා අපි දැනගත්තොත් අපි අනිත් වැඩ නොකර ඉන්නේ නැහැ පින්තුණි. තමන්ගේ දරුවන්ගේ වැඩ, රැකී රක්ෂා මේ ආදී සියල්ලම අපි කරනවා. ඒව නොකරනවා කියන එක නෙමෙයි මේ. ඒව කරන ගමන් අපි මානසිකව ජීවත් වෙන්නේ මෙන්න මේ ධර්මයත් එක්ක. අපි දන්නවා මෙන්න මේ හේතුඵල ධම නුවණින් මෙනෙහි කරන අවස්ථාව තමයි සැබෑ ලෙසම අපේ ජීවිතයට වටිනාකම ලබා දෙන අවස්ථාව. ඇහැට රූපයක් දකිනකොට ඒ දකින රූපය මේ වෙලාවේ තියෙන රූපයක් කියලා දැනගත්තොත් මේ දකින රූපය මේ අහන සද්දය වර්තමාන මොහොතේ මා දකින්නේ අසන්නේ කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ තමයි අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන කියන මෙන්න මේ පටිසම්පාද චක්‍රය. මේක තමයි සංසාරික සැකලෙක. ඒකේදී අපට පුඤ්ඤාවි සංඛාර කරන්න පුළුවන්. ඒකේදී අපට ආනන්දාවි සංඛාර වශයෙන් අරූපාවචර ධ්‍යාන පොදවන්න පුළුවන්. නමුත් අපට ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. ජරා මරණ වලින් නිදහස් වෙන්න නම් මොකද කරන්නට ඕන? මෙන්න මේ දකින රූපයේ ඉදිරි පිට පේන රූපය ඇත්තටම මේ මොහොතේ පේන රූපය නෙවෙයි. හැබැයි රූපයක් නැහැ කියන අන්තයට යන්නේත් නැහැ. මේක සල්ප මොහොතකට කලින් ඇසට පහළ වෙච්ච වර්ණ රූපයෙන් Taman තේරුම් ගන්න Tamanගේම මනසයි මනෝවිඥාණයයි කියන එක නුවණින් තේරුම් ගන්න දක්ෂ වෙනට ඕන. මෙන්න මේක තේරුම් ගත්තොත් අවිද්‍යාවත් වේවා අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ ආදී වශයෙන් මේ සසර දුකට හේතු වෙන පරිසම්බන්ධ චක්‍රයෙන් අපි ටිකෙන් ටික නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගමන මගේ යනකොට අපට මේ අවිද්‍යාව දුරු වෙන මට්ටමට අපට අපේ තියෙන ලෝභ ද්වේෂ දෙක අඩු වෙලා යනවා. ඒ ලෝභ ද්වේෂ දෙක අඩු වෙන මට්ටමට හිත ලස්සන වෙනවා. හිත ලස්සන වෙන තරමට හිතේ සතුට වැඩි වෙනවා. අපේ සතුට බාහිර දෙයක් මත නෙවෙයි තියෙන්නේ. අපේ සතුට අපේම අතට අපි ගත්ත වෙනවා. මෙන්න මෙතෙන්ට එනකම් පිනතුන අපේ සතුට තියෙන බාහිර කාරණයක් මත. බාහිර දරුවන් ඥාතින් වෙන්න පුළුවන්. තමන්ගේ වාහනය නිවස ඉඩම වෙන්න පුළුවන්. තමන්ගේ රැකියාව වෙන්න පුළුවන්. වැඩිම දෙයක් තබා අඩුම වශයෙන් තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්. මෙතෙන් එනකම් අපේ සතුට තියෙන්නේ මේ බාහිර දෙයක් වෙනද? මේ බාහිර කරුණක් වෙනස් කළ ඕන වෙනවාක අපේ සතුට වෙනස් කරන්න පුළුවන්. නමුත් වෙනතනේ මෙන්න මේ දර්ශනයට ආවට පස්සේ සතුට තියෙන්නේ තමන්ගේ අතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බම් පරවසන් දුක්ඛං සබ්බං අත්තවසන් සුඛං කියලා. සබ්බම් පරවසන් දුක්ඛං යම තියෙන්නේ අනිත්‍යගේ අතේ නම් ඒක දුකෙන් අවසන් වෙනවා. සම්බන් අත්වසන් සුඛං යමක් තියෙන තමන්ගේ වස්නේ නම් තමන්ගේ හිතේ පාලනය මත නම් අන්න ඒක තමන්ට සැපගෙන දෙනවා. ඒ නිසා මෙන්න මෙතනින් තමන්ගේ ගමන මග තීරණය වෙනවා. මෙන්න මේ දර්ශන සම්පත්තියේ ඇතුව ලබන සීලය ඒ සීලය සමාධි සංවර්ධනික සීලය. ඒ සීලය සමාධියට උපකාරයක් වන සීලය. ඒ සීලය දර්ශනයත් එක්ක මුසුවෙච්ච සීලයක්. ප්‍රඥාවත් එක්ක එකට අත්වල බැඳගත්තු සීලයක් මේක. ඒ සීලය පින්න දින අපට වෙහෙසක් නැහැ, බරක් නැහැ. ඒ සීලය අපට පහසුවක්. මෙන්න මේ දර්ශනයට එනකන් අපට සිල්වන්ත බව පින්න තුනේ හිතර බරක් ලොකු. එතෙන් පිට කැම බීම අඩුවෙන් ගන්න එක අපට අපහසුයක් වෙනවා. මේ සීලපදවල තියෙන කාරණා අපට බරක් බවට පත් වෙනවා. නමුත් මේ දර්ශනයත් එක්ක සිත සමාධිමත් කර ගැනීම සඳහා අප වඩන සීලය පිණුතුනේ අපේ ජීවිතේ හරිය පහසුයක් වෙනවා. අපි සතුටින් ඒක රකින්නේ. අපිට ඒක ආනිසංස දැක දැක රකින්න පුළුවන්. අපිට ඒක බරක් නෑ පිණුතුනේ. දැන් බලන්න අපි යම් කිසි වෘතියක් පොහුණු වෙලා ඉන්නවා නම් අපේ ශරීරයට ඒක බරක් නෙවෙයි වෙනතු. ඒක ශරීරෙම කොට සබ්බාටපත් වෙනවා. ඒ වගේම අපේ සීලය කියන එකත් මෙන්න මේ දර්ශනයත් එක්ක යන සීලය වෙනතුනි අපට හරිය පහසුවක් අපේ ජීවිතේට. අනේ සීලය දික්ඨින්ච අනුපගම සීලවා දස්සනින සම්පන්නව කියන සීලය. ඒ සීලය කෙනෙකුට ඇතුළට බාහිරින් පේන්නේ නැහැ පින්නතුනි. ඒක නාගේ අභ්‍යන්තරේ තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන් සීලයක් මේක. බාහිර කෙනාට තමන්ගේ භාෂාවෙන් යම්සි පමණකට තේරුම් ගන්න පුළුවන්. හැබැයි බාහිර කෙනාට මේක හරියට තේරුම් ගන්න බෑ. හැබැයි තමන්ට තමන් ගැන තීරණය කරන්න පුළුවන්. මේ දර්ශනයත් එක්ක තමන් සීලක ඉන්නවා කියන එක තමන්ටම එන්න තමන්ගේ විතර කඩ වෙන බව තමන්ට පෙනියනවා. මේ දර්ශනෙ හිත තියන්න විතර කඩ වෙනවා. විතර කඩ වෙනවා කියන්නේ මොකද්ද? කතා වෙන්නේ මඩු වෙනවා කියනද? භාෂාවේ විශාල වෙනසක් තමයි අපිට දැක ගන්න පුළුවන්. අනේ සීලය වෙනතුනි. අපේ කාටකෙන් සීලයක් විදිහට වඩන විතරක් නෙවෙයි, ඒක සමාධි කමටහනකුත් වෙනවා. ඒක සමාධි සම්මතක සීලයක්. අන්න ඒ සීලය පාදක කරගෙන අපට සීලානුසුති බහන වඩන්නත් පුළුවන්. ඉතින් අපි ටික වෙලාවක් සීලානුසුති බහන වඩමු. Dear friends in the Dhamma, now we are going to practice සීලානුසුති භාවනා, the contemplation of virtue or moral conduct. We have already observed 8 precepts. And also in our lifetime, we use, well, in our day-to-day life, we practice 5 precepts. We can contemplate on these precepts that we practice in our day-to-day life as our discipline in our speech and behavior. Keeping our attention in the present moment with the sati nimitta, keeping our attention around the nose of our lip, we think about this. Precepts that we practice at this moment and in our lifetime. Pinnathuni, apa me velave. Oba ada samadhanu sili obata sikaranna puluwan. Naththam oba samanyen dainika jeevithaya gatha karana pancha siliya obata sikaranna puluwan. Visheshayen ada me araksha karana ubhosata attanga siliya. එදා බුද්ධ කාලේ හිටිය අනාථපිණ්ඩික සිටුතුමාදී ඒ සෙනෙහවන්තයරකෝ සීලය විශේෂයෙන් අනාගාමී උතුමන් චිත්ත ගෘහපතිය අත්තාලවක නන්දමාතා කුජුතර උග්ග ගෘහපති මේ වගේ අනාගාමී ශ්‍රාවකයන් තමගේ ජීවිතයේ අංගයක් කොට සැකපෝ මේ උපෝසථ සීලය මා ආරක්ෂා කරන වෙලාව. ඒ උතුම් ශ්‍රාවකයන්ගේ ගමන් මග යමින් ඒ වගේම සරියුත් මොගලන් ආදී නිකේසී මහරහතන් වහන්සේට වැඩිය ගමන් මග අනු යමින් මා මේ සීලයද සමාදන් වුණා. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, අබ්‍රහ්මචාරී ජීවිතෙන් වැළකීම නම් වූ බමසර විසීම, බොරු කීමෙන් වැළකීම, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, විකාල භෝජනයෙන් වැළකීම, නැටුම් ගැන් වෑයුම් වලින් වැළකීම, උස් සැප පහසු ආසන පරිහරණය වැළකීම නම් වූ මේ අෂ්ටාංග සීලයේ මාද සමාදන් වුණා. මේ සම්බුද්ධ ශාසනයෙහි උතුම් ශ්‍රාවකයන් ගමන් කළ ඒ උතුම් ආධ්‍යාත්මික ගමන් මග ඔස්සේ මා පියවර තබමින් ඉදිරියට ගමන් කරනවා කියන හැඟීම ඇති කරගන්න. මා රකින මේ අෂ්ටාංග උපෝසථ සීලය මං අද දිනේ පුරාම ඉතාම මැනවින් සිහියෙන් නුවණින් කිසිදු පළුදු වීමක් නැතුව සිදුරු වීමක් නැතුව මා ඉතාම ලස්සනට මේ සීල පද ටික ආරක්ෂා කරමින් මගේ ආධ්‍යාත්මික ගමන් මගට මා ආලෝකයක් සපයා මා තුළ පවත්නා මේ කායික වාචික සංවරය මගේ සිතේ එකඟ බව පිණිසත්, සිතේ එකඟ බව අනිත්‍ය දුක් අනාත්ම ආදී මේ ත්‍රිලක්ෂණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, දැන් අප සම්බුද්ධ පූජා පැවැත්වීමට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතාම ශ්‍රද්ධාවෙන් සූදානම් කරපු දානෙහි මුල් කොටස සම්බුද්ධ පූජා වශයෙන් අප පූජා කරන්නටයි සූදානම. අද උදෑසන ස්වාමීන් වහන්සේලාටත් සිලගත්තුමේ පින්තුන් වෙනුවෙනුත් අද දානේ පූජා කරන්නේ, විශේෂයෙන්ම පියුමේ වික්‍රමසිංහ නෝනා මහත්මියත් අරලිය දියණියත් මූලිකත්වයේ දරාගෙන, සතිකා වික්‍රමසිංහ තමගේ සහෝදරිය, ඒ වගේම ශානිත් මුහන්දිරම් ඒ තමන්ගේ ඥාති සහෝදරය ඇතුළු ඒ තමන්ගේ දරුවන්ට ආශිර්වාද කරන්නටත්, ඒ වගේම මේ පින්කම සඵල කරගන්නට සහයෝගය දක්වන දේශානි නෝනා, ඉනෝක නෝනා, ඔබාෂිනි නෝනා, චන්ද්‍රිකා නෝනා ඇතුළු මේ හැම දෙනාගේම සහයෝගයෙන් එය මේ පින්කම ඉතාම ලස්සනට සිදු කරනවා. ඉතින් ඔබ හැම දෙනෙක්ම බොහොම සත්පුරුෂය, පියුමි නෝනට මේ පින්කම ලස්සන කරන්නට ඔබ හැම දෙනෙක්ම ඔබට පුළුවන් ආකාරයෙන් ඔබ ශක්තිය ලබා දෙනවා. ඉතින් ඔබ හැම දෙනාගේම සහභාගීත්වයෙන් අනුග්‍රහයෙන් සිය දෑතින් සූදානම් කරපු දානීය අග්‍රභාගය, විශේෂයෙන් කිරිපිඬු දානීය සහිත සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න බලාපොරොත්තු වන අවස්ථාව. මේක සම්බුද්ධ පූජාවක් වගේම මේක බුද්ධ ධනසති භාවනාවක් කියලා හිතනට, මේ උතුම් ධර්මයක් ලෝකෙට අනාවරණය කරගන්නට පුරස්සාරස් සංඝේ කල්පලක්ෂයක් එස් ඉස් මස්ලේ දන් දීලා අප වෙනුවෙන් අප්‍රමාණ පරිත්‍යාගය සිදු කළ ඒ උතුම් මනුෂ්‍ය රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුදු ගුණ උදෙසා මේ සෝදානම් කරපු දාණය, මල් පහන් සුවඳ දුන් ගෙලන් පසාදින් යුත් මේ සියලු පූජා දරවයන් පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය විශේෂයෙන් පීමිනෝන අරලි දුව ඇතුළු ඒ පවුලේ පිනතුන හැම දෙනාටම, මේට සහභාගී වෙන ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය, චිරජීවනය, ධර්මාබෝධය පිණිසම හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි කවුරුත් එකට ගාථා කියලා සම්බුද්ධ පූජා පවත්වමු. Friends in Dhamma, now we are going to offer these items to the Supreme Buddha. You have prepared food, flowers, incense, candles. These are the things now we are going to offer the Supreme Buddha's noble qualities. By the power of offering these items to the Blessed One, may you all wishes meet with success and may you have to attain the supreme bliss of Nibbana. With this intention, let's offer these items to the Supreme Buddha. Sadhu, sadhu, sadhu. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බතානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුබ්බං ආයෝ තථායාති විනාශභාවං අදේවාසේතුනෝ භන්ති පානියං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ භන්තේ භෝජනං නුපනාමිතං අනුකම්පන්නුපාන් පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පන්තියං සදු සදු සදු. උතුම් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් කුසල ඵලය පුණ්‍ය ඵලය හේතුවෙන් පියමිනෝන ඇතුළු ඒ දානෙට සහභාගි වෙච්ච හැම දෙනාගේම සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. විශේෂයෙන් ඇතන් නමින් මිය ගිය ඥාතීහුද ඒ වගේම පින් කැමැති වන දෙවියෝද මේ පින් අනුමෝදන් වූ සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු.